පුනච පරම් භික්කවේ බික්කු සේය තාපි පස්සේය ශරීරං සීවති කාය චට්ඨිතං කාකේහිවා කජ්ජමානං කුලලේහිවා කජ්ජමානං ගිජ්ජේහිවා කජ්ජමානං සුනකේහිවා කජ්ජමානං සිංගාලේහිවා කජ්ජමානං විවිදේහිවා පානක ජාතේහි කජ්ජමානං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පි කෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. පද අර්ථ පුනච පරං යලි වෙනත් භාවනාවක් කියමි. භික්කවේ පින්වත් මහණෙනි, භික්ඛු සද්ධර්මය අවබෝධ කරනු කැමැති භික්ෂුව, සේය තාපි යම් ආකාරයකින්, පස්සේය දකින්නේ වේද, ශරීරං මෘත ශරීරයක්, සීවති කාය අමු සොහොනෙහි, චට්ඨිතං අතහැර දමා ගිය, කාකේහිවා කජ්ජමානං කපුටන් විසින් කමින් සිටින්නා වූ, කුලලේහිවා කජ්ජමානං උකුස්සන් විසින් කමින් සිටින්නා වූ, කිච්චේහිවා කජ්ජමානං ගිජුලිහිනියන් විසින් කමින් සිටින්නා වූ, සුනකේහිවා කජ්ජමානං බල්ලන් විසින් කමින් සිටින්නා වූ, සිංගාලේහිවා කජ්ජමානං සිවලුන් විසින් කමින් සිටින්නා වූ, විවිදේහිවා පානක ජාතේහි කජ්ජමානං විවිධාකාර වූ සතුන් විසින් කමින් සිටින්නා වූ. සෝ ඒ භික්ෂුවද ඉම මේව කායං, තමාගේ මේ ශරීරය ගැනත්, උපසංහරති කරුණු ගලපා බලමින් භාවනා කරයි. අයම්පි කෝ කායෝ මේ ශරීරයත් වනාහි, ඒවං ධම්මෝ මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවයට පත්වන ධර්මතාවයකි. ඒවං භාවි මලකුණකට අයත් ඉරණම වන මේ ස්වභාවයට ඒකාන්තයෙන්ම පත්වන්නේම වේ. ඒතං අනතීතෝති මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවය කිසිසේත් ඉක්මවා නැත්තේය. පද ගැලපීම පින්වත් මහණෙනි, යලි වෙනත් භාවනාවක් කියමි. සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව අමු සොහොනෙහි අත්හැර දමා ගිය, කපුටන් විසින් කමින් සිටින්නා වූ, උකුස්සන් විසින් කමින් සිටින්නා වූ, ගිජු ලිහිණියන් විසින් කමින් සිටින්නා වූ, බල්ලන් විසින් කමින් සිටින්නා වූ, සිවලුන් විසින් කමින් සිටින්නා වූ, විවිධාකාර වූ සතුන් විසින් කමින් සිටින්නා වූ මෘත ශරීරයක් යම් ආකාරයකින් දකින්නේ වේද, ඒ භික්ෂුවද තමාගේ මේ ශරීරය ගැනත් කරුණු ගලපා බලමින් භාවනා කරයි. මේ ශරීරයත් වනාහි මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවයට පත්වන ධර්මතාවයකි. මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවයට ඒකාන්තයෙන්ම පත්වන්නේම වේ. මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවය කිසිසේ තික්මවා නැත්තේමය. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ ඉති මේ ආකාරයෙන් අජ්ජත්තං වා කායේ තමාගේ යයි සලකනු ලබන කයහිද කායානු පස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහරති වාසය කරයි. බහිද්දාවා කායේ අනුන්ගේ යැයි සලකනු ලබන කයහිද කායානු පස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහරති වාසය කරයි. අච්චත්ත බහිද්දාවා කායේ තමාගේ යැයි සලකනු ලබන කයහිද අනුන්ගේ යැයි සලකනු ලබන කයහිද කායානු පස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහරති වාසය කරයි. පද ගැලපීම. මේ ආකාරයෙන් තමාගේ යැයි සලකනු ලබන කයහිද කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. අනුන්ගේ යැයි සලකනු ලබන කයහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. මේ ආකාරයෙන් තමාගේ යැයි සලකනු ලබන කයහිද අනුන්ගේ යැයි සලකනු ලබන කයහිද කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. පද අර්ථ. සමුදය ධම්මානුපස්සීවා මේ කය සතර මහා ධාතුන් මුල් කොට ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නා ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. වය ධම්මානුපස්සීවා මේ ශරීරය ආහාර නිරෝධයෙන් අභාවයට පත්වීමෙන් සතුන්ට ගොදුරු වී වෙනසී යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. සමුදය වය ධම්මානුපස්සීවා මේ කය සතර මහා ධාතුන් මුල් කොට ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නා ආකාරයේද මේ ශරීරයම ආහාර නිරෝධයෙන් අභාවයට පත්වීමෙන් සතුන්ට ගොදුරු වී වෙනසී යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. පද ගැලපීම. මේ කය සතර මහා ධාතුන් මුල් කොට ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නා ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. මේ ශරීරය ආහාර නිරෝධයෙන් අභාවයට පත්වීමෙන් සතුන්ට ගොදුරු වී වෙනසී යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. මේ කය සතර මහා ධාතුන් මුල් කොට ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නා ආකාරයේද මේ ශරීරය ආහාර නිරෝධයෙන් අභාවයට පත්වීමෙන් සතුන්ට ගොදුරු වී වෙනසී යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පි කෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ. අත්තිකායෝතිවා හේතුඵල ධර්මයන් වශයෙන් සතර මහා ධාතුන්ගෙන් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේයයි. 50. සත් ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා හට සති සතුන් විසින් කාදමා තිබෙන මෘත ශරීරය අරමුණු කොට මනාව යොමු කළ සිහිය. පච්චපට්ඨිතා හෝති බලවත්ව පිහිටියේ වෙයි. යාව දේව එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත් ඥානමත්තාය අවබෝධඥානය දියුණු වීම පිණිසම පවතී. පතිස්සතිමත්තාය බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවතී. අනිස්සිතෝච එබදු තැනැත්තා සතුන් විසින් කාදමමින් තිබෙන මෘත ශරීරය තම කය හා ගලපා මේ කයෙහි කිසිවක් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරනු ගැන විහරති වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කරනොගනි. ඒවම්පිකෝ මේ ආකාරයෙන්ද භික්කවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව කායේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි සතුන් විසින් කාදමමින් තිබෙන මෘත ශරීරය අරමුණු කොට කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමි. විහරති වාසය කරයි. පද ගැලපීම. සද්ධර්මය අවබෝධ කරනු කැමති ඒ ශ්‍රාවකයා හට හේතුඵල ධර්මයක් වශයෙන් සතර මහා ධාතුන්ගෙන් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේ යැයි සතුන් විසින් කාදමමින් තිබෙන මෘත ශරීරය අරමුණු කොට මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටියේ වෙයි. එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත් අවබෝධඥානය දියුණු වීම පිණිසම පවතී. බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවතී. එබඳු තැනැත්තා සතුන් විසින් කාදමමින් තිබෙන මෘත ශරීරය තම කය හා ගලපා මේ කයෙහි කිසිවක් මමය මාගේය මාගේ ආත්මයය වශයෙන් ග්‍රහණය කරනුගෙන වාසය කරයි. ලෝකයේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කරනුගනි. පින්වත් මහණෙනි මේ ආකාරයෙන්ද භික්ෂුව සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි සතුන් විසින් කාදමමින් තිබෙන මෘත ශරීරය අරමුණු කොට කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. ဒုတိယං සීවතිකං දෙවැනි අමුසොහොනේ මල සිරුර ගැන භාවනා කොටස නිමා විය. පුනච පරම් භික්කවේ භික්ඛු සේයතාපි පස්සේය ශරීරං සීවති කාය ජට්ඨිතං අට්ඨික සංකලිකං සමන්ස ලෝහිතං නහාරු සම්බන්ධං සෝ ඉම මේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒවං අනතීතෝති. පද අර්ථ පුනච පරං අනෙක් භාවනාවක් කියමි. භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව සේය තාපි යම් ආකාරයකින් පස්සේය දකින්නේ වේද sariram mruta sharirayak sivatikaya amusuhunehi jadditam athara damagiya attika sankalikam tanin tana atapaedi giya o samansa lohitam le vakunu masin yutu o naharu sambandam naharavalin gavasigat so e bhikshuvada ima meva kayam tamage me sharireya ganat upasanghareti karunu galapa balamin bhavana karai ayam piko kayo me shariryat vanahi evang dhammo malakunakata aiti iranama vana මේ ස්වභාවයට පත්වෙන ධර්මතාවයකි. ඒවං භාවි මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවයට ඒකාන්තයෙන්ම පත්වන්නේම වේ. ඒතං අනතීතෝති මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවය කිසිසේත් ඉක්මවා නැත්තේය. පද ගැලපීම. පින්වත් මහණෙනි, අනෙක් භාවනාවක් කියමි. සද්ධර්මය අවබෝධ කරනු කැමැති භික්ෂුව අමුසොහුනේ අත්හැර දමා ගිය තැනින් තැන ඇටපෑදී ගියා වූ ලේ වැකුණු මසින් යුතු වූ දහර වැලින් ගැවසීගත් මෘත ශරීරයක් යම් ආකාරයකින් දකින්නේ වේද? ඒ භික්ෂුවද තමාගේ මේ ශරීරය ගැනත් කරුණු ගලපා බලමින් භාවනා කරයි. මේ ශරීරයත් වනාහි මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවයට පත්වන ධර්මතාවකි. මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවයට ඒකාන්තයෙන්ම පත්වන්නේම වේ. මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවය කිසිසේත් ඉක්මවා නැත්තේය. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්දා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්දා වා කායේ කායානුපස්සී විහෙරති පද අර්ථ ඉති මේ ආකාරයෙන් අජ්ජත්තං වා කායේ තමාගේ යයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. බහිද්දා වා කායේ අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳව යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. අච්චත් බහිද්දා වා කායේ තමාගේ යයි සලකනු ලබන කයෙහිද අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම. මේ ආකාරයෙන් තමාගේ යයි සලකනු ලබන කයෙහිද කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද කය පිළිබඳව යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. තමාගේ යයි සලකනු ලබන කයෙහිද අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද කය පිළිබඳව යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. පද අර්ථ සමුදය ධම්මානුපස්සීවා මේ කය සතර මහා ධාතුන් මුල් කොට ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. වය ධම්මානුපස්සීවා මේ ශරීරය ආහාර නිරෝධයෙන් අභාවයට පත්වීමෙන් වෙනසී යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. සමුදය වය ධම්මානුපස්සීවා මේ කය සතර මහා ධාතුන් මුල් කොට ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයේද මේ ශරීරයම ආහාර නිරෝධයෙන් අභාවයට පත්වීමෙන් වෙනසී යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. පද ගැලපීම මේ කය සතර මහා ධාතුන් මුල් කොට ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. මේ ශරීරය ආහාර නිරෝධයෙන් අභාවයට පත්වීමෙන් වෙනසී යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. මේ කය සතර මහා ධාතුන් මුල් කොට ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරයේද මේ ශරීරය ආහාර නිරෝධයෙන් අභාවයට පත්වීමෙන් වෙනසී යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවං පිඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ අත්ති කායෝතිවා හේතුඵල ධර්මයක් වශයෙන් සතර මහා ධාතුන්ගෙන් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේ යැයි. පනස්ස සද්ධර්මය අවබෝධ කරනු කැමැති ඒ ශ්‍රාවකයා හට සති සොහොනෙහි වෙනසී යමින් තිබෙන මෘත ශරීරය අරමුණු කොට මනාව යොමු කළ සිහිය. පච්චුපට්ඨිතා හෝති බලවත්ව පිහිටියේ වෙයි. යාව දේව එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත් ඥානමත්තාය අවබෝධඥානය දියුණු වීම පිණිසම පවතී. පතිස්සතිමත්තාය බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවතී. අනිස්සිතෝච එබදු තැනැත්තා සොහුනෙහි වෙනසී යමින් තිබෙන මෘත ශරීරය තම කය හා ගලපා මේ කයෙහි කිසිවක් මමය මාගේය මාගේ ආත්මයය වශයෙන් ග්‍රහණය කරනුගෙන විහෙරති වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති ලෝකයේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කරනුගනි. ඒවම්පිකෝ මේ ආකාරයෙන්ද භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව කායේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි සොහොනෙහි වෙනසී යමින් තිබෙන මෘත ශරීරය අරමුණු කොට කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම. සද්ධර්මය අවබෝධ කරනු කැමැති ඒ ශ්‍රාවකයා හට හේතුඵල ධර්මයක් වශයෙන් සතර මහා ධාතුන්ගෙන් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේ යැයි සොහොනෙහි වැනසී යමින් තිබෙන මෘත ශරීරය අරමුණු කොට මනාව යොමු කළ සිහිය බලවත් පිහිටියේ වෙයි. එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තවදුරටත් අවබෝධඥානයේ දියුණු වීම පිණිසම පවතී. බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවතී. එබඳු තැනැත්තා සොහොනෙහි වැනසී යමින් තිබෙන මෘත ශරීරය තම කය හා ගලපා මේ කයෙහි කිසිවක් මමය, මාගේය, මාගේ ආත්මයය වශයෙන් ග්‍රහණය කර නොගෙන වාසය කරයි. ලෝකයේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. පින්වත් මහණෙනි, මේ ආකාරයෙන්ද භික්ෂුව සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි සොහොනෙහි වැනසී යමින් තිබෙන මෘත ශරීරය අරමුණු කොට කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. තතියං සීවතිකං. තුන්වැනි අමු සොහොනෙහි මල සිරුර ගැන භාවනා කොටස නිමාවිය. පුනච පරම් භික්ඛවේ භික්ඛූ සේයතාපි පස්සේය ශරීරං සීවතිකාය චට්ඨිතං අට්ඨි සංකලිකං නිම්මංස ලෝහිතමක්කිතං නහාරු සම්බන්ධං සෝ ඉමමේව කායං උපසංහරති. අයම් පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති. පද අර්ථ. පුනච පරං, යලි වෙනත් භාවනාවක් කියමි. භික්ඛවේ පින්වත් මහණෙනි, භික්ඛු සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව, සේයතාපි යම් ආකාරයකින්, පස්සේය දකින්නේ වේද, ශරීරං මෘත ශරීරයක්, සීවතිකාය අමුසොහුනෙහි, චඩ්ඩිතං අත්හැර දමා ගිය, අට්ටි සංකලිකං බොහෝ සෙයින් ඇටසැකිල්ල පෑදී ගියා වූ, නිම් මංසං මසින් තොර වූ, ලෝහිත මක්කිතං ලෙයින් වැකී ගියා වූ, නහාරු සම්බන්ධං නහරවලින් ගැවසීගත්, සෝ ඒ භික්‍ෂුවද ඉම මේව කායං තමාගේ මේ ශරීරය ගැනත්, උපසංහරති කරුණු ගලපා බලමින් භාවනා කරයි. අයම්පි කෝ කායෝ මේ ශරීරයත් වනාහි, ඒවං ධම්මෝ මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවයට පත්වන ධර්මතාවයකි. ඒවං භාවී මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවයට ඒකාන්තයෙන්ම පත්වන්නේම වේ. ඒතං අනතීතෝති මලකුණකට අයිති ඉරණම වන මේ ස්වභාවය ඉක්මවා නැත්තේමය. පද ගැලපීම. පින්වත් මහණෙනි, යලි වෙනත් භාවනාවක් කියමි. සද්ධර්මය අවබෝධ කරනු කැමැති භික්ෂුව අමුසොහොනෙහි අත්හැර දමා ගිය, බොහෝ සෙයින් ඇටසැකිල්ල පෑදී ගියා වූ, මසින් තොර වූ, ලෙයින් වැකී ගියා වූ, නහර වැලින් ගැවසී ගියා වූ මෘත ශරීරය

ආහාර නිරෝධයෙන් අභාවයට පත්වීමෙන් වෙනසී යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීයති. ඒවම්පි කෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ අත්තිකායෝතිවා හේතුඵල ධර්මයක් වශයෙන් සතර මහා ධාතුන්ගෙන් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේ යැයි. පනස්ස සද්ධර්මය අවබෝධ කරනු කැමැති ඒ ශ්‍රාවකයා හට. සති සොහොනෙහි වෙනසී යමින් තිබෙන මෘත ශරීරය අරමුණුකොට මනාප යොමු කළ සිහිය. පච්චුපට්ඨිතා හෝති බලවත්ව පිහිටියේ වෙයි. යාව දේව එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත්. ඥානමත්තාය අවබෝධඥානය දියුණු වීම පිණිසම පවති. පතිස්සතිමත්තාය බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවති. අනිස්සිතෝච එබඳු තැනැත්තා සොහුනෙහි වැනසී යමින් තිබෙන මෘත ශරීරය තම කය හා ගලපා මේ කයෙහි කිසිවක් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන විහෙරති වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති. ලෝකයේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. ඒවම්පිකෝ මේ ආකාරයෙන්ද භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව කායේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි සොහුනෙහි වෙනසෙහි යමින් තිබෙන මෘත ශරීරය අරමුණුකොට කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම සද්ධර්මය අවබෝධ කරනු කැමැති ඒ ශ්‍රාවකයා හට හේතුඵල ධර්මයක් වශයෙන් සතර මහා ධාතුන්ගෙන් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේ යැයි. සොහුනෙහි වෙනසී යමින් තිබෙන මෘත ශරීරය අරමුණුකොට මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටියේ වෙයි. එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත් අවබෝධඥානය දියුණු වීම පිණිසම පවති. බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවති. එබඳු තැනැත්තා සොහුනෙහි වෙනසී යමින් තිබෙන මෘත ශරීරය තම කය හා ගලපා මේ කයෙහි කිසිවක් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරනුගෙන වාසය කරයි. ලෝකයෙහි කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. පින්වත් මහණෙනි, මේ ආකාරයෙන්ද භික්ෂුව සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි සොහොනෙහි වෙනසී යමින් තිබෙන මෘත ශරීරය අරමුණුකොට කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. චතුත්තං සීවතිකං සතරවෙනි අමුසොහොනේ මන සිරුර ගැන භාවනා කොටස නිමා විය. පුනච පරම් භික්ඛවේ භික්ඛු සේයතාපි පස්සේය ශරීරං සීවිතකාය චද්දිතං අට්ඨි සංකලිකං අපගත